ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි උදේ වරුවේ ඉගෙන ගන්නේ දීඝනිකායේ තුන්වෙනි කොටසට අයිති බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම අග්ගඤ්ඤ සූත්‍රය. මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ එකම කාරණයක් ඉස්මතු කර කර පෙන්වා වදාළා. ඒ කාරණාව තමයි මෙලොවත් පරලොවත් දෙකේදිම මේ ලෝක සත්වයා පිහිටවන්නේ ධර්මය කියන කාරණාව. ඊට අමතරව මේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා ලෝක විනාශය වුණාට පස්සේ මේ ලෝක සත්වයා ආයෙත් මේ මිනිසයන් හැටියට සකස් වෙලා යන්නේ කොහොමද කියන එක. මෙන්න මේ ප්‍රධාන කරුණු දෙක මේ අග්ගඤ්ඤ සූත්‍රයේ දකින්නට ලැබෙනවා. ඔබට මේ දේශනාවට සවන් දීමේදී බුදුරජාණන් වහන්සේට මේ ලෝකයේ පිළිබඳ තිබෙන අවබෝධය කොයිතරම් පුළුල් එකක්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයිතරම් විස්මිත එකක්ද කියලා ඔබට තේරුම් ගන්නට පුළුවන් වේවි. මේ ලෝකේ ඉතාම කලාතුරකින් කෙනෙකුටයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ඒ ආකාරයෙන්ම ඉගෙන ගන්නට ලැබෙන්නේ. බොහෝ විට සිද්ධ වන්නේ මේ දේශනාවක් මුල් කරගෙන තම තමන්ගේ පෞද්ගලික අර්ථකථන විස්තර කරනවා. තමන්ගේ පෞද්ගලික තෝරාදීන් විස්තර කරනවා. එතකොට කෙනෙක් බුද්ධ දේශනාව අසන්නම් කියලා හිතාගෙන අන්තිමේදී බලින්නම් අහලා තියෙන්නේ තම තමන්ගේ පෞද්ගලික කරුණු ගැලපීමක් මිසක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නොවේ. ඒක මේ සමාජයේ මේ ලෝකයේ තියෙන එකක්. එබඳු එකක් සිද්ධවන්නේ එක දෙයක් නැතිවීම නිසා. මොකක්ද ඒ? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතිවීමෙන් තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ ආකාරයටම ගන්නේ නැතුව එක එක එක අදහස් වලට භාජනය කරවන්නේ. නමුත් යම්කිසි කෙනෙකුට නියමාකාරයෙන් බුද්ධ දේශනාවක් සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කළාම එයාට ඒකේ ලොකු අස්වැසිල්ලක්. අපි කිව්වොත් මේ දේශනාව ඇහුවට පස්සේ එයාගේ බඩ පිරෙනවා. අන්න එතකොට ඒක බුද්ධ දේශනාවක්. අන්න එහෙම එකක් මේකේ තියෙනවා. මට මතකයි සමහර දවස්වලට මා සූත්‍ර දේශනා කියවද්දී මට හිතේ ඇති වෙන ප්‍රීතිය දවස් දෙකේ තුනේ තියෙනවා. අන්න එහෙම එකක් මේ බුද්ධ දේශනාවල තියෙනවා. හැබැයි මේ ධර්මයේ ගැන හිත පහදින්න ඕනේ. අන්න එතකොට මේ අවස්ථාව අපට ගන්නට පුළුවන් වන්නේ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර පූර්වාරාමය කියන මිගාරමාතු ප්‍රාසාදයේදී. මිගාරමාතු ප්‍රාසාදයයි පූර්වාරාමය කියන්නේ එකම ස්ථානෙක. විසාඛා මහෝපාසිකාව යටතට්ටුවේ කාමර 500කුත් උඩතට්ටුවේ කාමර 500කුත් කියන කාමර 1000කින් සමන්විත ආවාසයක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයට පූජා කළා. අන්නේකට කියනවා පූර්වාරාමය කියලා, ඒ වගේම එකට කියනවා මිගාරමාතු ප්‍රාසාදය කියලා. මිගාර කියලා කියන්නේ විසාකා උපාසිකා විවාහ වෙච්ච පවුල් පරම්පරාවට කියන නම. එදිරි පවුලේ සියලු දෙනා මිගාර මාතා කියලා විසාකා මහ උපාසිකාවට ගෞරව නාමයක් පුද කළා. ඊට පස්සේ විසාකාව ඒ නමිනුත් ප්‍රසිද්ධ වුණා. අන්නේ විසාකාව තමයි අර ප්‍රාසාදයේ පූර්වාරාමයේ කෙරෙව්වේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරද්දී වැඩ සිටියේ ඒ පූර්වාරාම විහාරයේ. ඒ දවස්වල වාසෙත්ථ භාරද්වාජ කියලා සාමණේර ස්වාමීන් වහන්සේලා දෙනමක් උපසම්පදා කටයුත්තකට පුහුණු වෙමින් හිටියා. එදා බුදුරජාණන් වහන්සේ සවස් වරුවේ ඒ විහාරේ හේවණැල්ල කියන පැත්තේ සක්මන් කර කර වැඩ සිටියා. සක්මන් කර කර වැඩ සිටිනවා මේ වාසෙත්ථ භාරද්වාජ ස්වාමීන් වහන්සේලා දැක්කා. දැකලා කතා වුණා, අන්න බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් වැඩ සිටිනවා, අපි එතෙන්ට යමු. අපි එතෙන්ට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සක්මන් කරන තැනට අපි ගිහිල්ලා හිටියොත් අපිට බුදුරජාණන් වහන්සේගෙන් බණ ටිකක් අසා ගන්නට අවස්ථාවක් ලැබේවි කියලා මේ ස්වාමීන් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේ සක්මන් කරද්දී බුදුරජාණන් වහන්සේ පිටපසින් පැත්තකින් වෙන්න මේ ස්වාමීන් වහන්සේලා සක්මන් කළා. අපි සමහර අවස්ථාවල එහෙම කරනවා නේද? කවුරු හරි කෙනෙක් එහාට මෙහාට සක්මන් කර කර ඉන්නකොට කතාවට පැටලෙන්න ඕන කමක් තියෙනවා නම් අපි මොකද කරන්නේ? හිමීට ගිහිල්ලා එයත් එක්කම සක්මන් කරනකොට යා මොන හරි ආනකට අපි උත්තර දෙනවා. එහෙම තමයි ඊට පස්සේ කතාවට වැටෙන්නේ. ඒ වගේ එකක් මෙතන වුණේ. ඉතින් මේ දිනම මේ ස්වාමීන් වහන්සේලා දිනම සක්මන් කරනකොට බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා දිහා බලලා කියනවා, වාසිට්ඨේනි, දැන් ඔබ ඊටාම උසස්සේ සම්මත බ්‍රාහ්මණ කුලේ බ්‍රාහ්මණ වංශෙන් පැවිදි වෙලා මේ ශ්‍රමණ ජීවිතයට පත් උනේ. මේ ගැන මේ බ්‍රාහ්මණ සමාජයේ උදවිය ඔබට දොස් කියන්නේ නැද්ද? ආක්‍රෝෂ පරිභව කරන්නේ නැද්ද? එතකොට ඒ වාසෙත්ථ භාරද්වාජ ස්වාමීන් වහන්සේලා කියා හිටියා, අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, ඒ බ්‍රාහ්මණ පිරිස ආක්‍රෝෂමයි කරන්නේ, පරිභවමයි කරන්නේ, නොඑක ආකාරයෙන් නින්දා අපහාස කරනවා කියලා අපට. බුදුරජාණන් වහන්සේ ඇහුවා, එතකොට වාසිට්ඨේනි, කොයි ආකාරයෙන්ද මේ ඒ බ්‍රාහ්මණ පිරිස ඔබට නින්දා අපහාස පරිභව කරන්නේ? එතකොට ඒ වාසිට්ඨ භාරද්වාජ ස්වාමීන් වහන්සේලා කියනවා, අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මෙන්න මේ විදිහටයි බ්‍රාහ්මණය අපට බණින්නේ. බ්‍රාහ්මණියෝ තමයි ශ්‍රේෂ්ඨ, අනිත් අය ඔක්කොම හීනයි. බ්‍රාහ්මණියෝ තමයි වර්ණවත් උසස්, අනිත් අය ඔක්කොම පහත්. බ්‍රාහ්මණියෝ තමයි පිරිසිදු, අනිත් අය ඔක්කොම අපිරිසිදුයි. බ්‍රාහ්මණියෝ කියලා කියන්නේ මහා බ්‍රහ්මගේ පුතාලා, ඕරස, පපුවේ ඉපදිච්ච උදවිය. මොකතෝ ජාතා කටින් ඉපදිලා මහාබ්‍රහ්මයාගේ මහාබ්‍රහ්මයා වමනි දාලා බ්‍රහ්මජා බ්‍රහ්මයා විසින් බ්‍රහ්මයාගෙන් හටගත්තු බ්‍රහ්ම නිම්මිතා බ්‍රහ්මයාගේ මැවිල්ල බ්‍රහ්මදායාද බ්‍රහ්මයාගේ දාද මේ බ්‍රහ්මයා කියන්නේ කවුද? දාපසල්ල කරන දෙවියන් වහන්සේ කියන මතේ මේ කියන්නේ. ඒ කියන්නේ දෙවියන් ඒ දේව මැවිල්ල තමයි බ්‍රාහ්මණ සමාජේ. අනිත් අය ඔක්කොම ඒකට ආйти නෑ. අනිත් අය ඔක්කොම දෙවියන් එක එක තැන් වලින් ඉන්නේ බමුණු සමාජයේ දෙවියන් වහන්සේ වමනේ දාපු සමාජේ. ඊළඟට ක්ෂත්‍රීය සමාජයේ දෙවියන්ගේ අද් දෙකින්ම වූ සමාජේ බාහුරාජන්‍ය කෘතක් කියලා කියනවා. ඊළඟට වෛශ්‍ය සමාජයේ දෙවියන්ගේ කලවයෙන් මහන්සියලා වැඩ කරන නිසා කලවයෙන් මාපු සමාජේ ඌරුත දන්‍යත් වෛශ්‍ය කියලා කියනවා. ඊළඟට ශුද්‍ර සමාජයේ යටිපතුලින් මවල තියෙන්නේ. එතකොට ඒකේ තියෙන පාදභ්‍යාම් ශුද්‍රෝ අජායත් ඒ ශ්ලෝක කැලියවල තියෙනවම. ඒ කියන්නේ එතකොට මේ සත්ව වර්ගයම අවල තියෙන දෙවියන් වහන්සේගේ එක එක ශරීර කොටස් වල. ඒක කවුද කිව්වේ ඒ කාලේ? බ්‍රාහ්මණ සමාජයේ කියපු කාරණාව. එතකොට මේකදී බුදුරජාණන් වහන්සේ කියන වහන්සේට කියන මේ වාසිට බාරද්වාගෙන මෙන්න මේ වගේ නින්දා අපහාස කර කර භාග්‍ය බුදුරජාණන් වහන්සේ අපිට බයින උඹල මොක්කුද? උඹල මේ මුඩු ශ්‍රමණයෝනේ. උඹල මේ මහා පෞකාර මේ දෙවියන්ගේ යටිපතුලින් ඉපදිච්ච අය නුඹල. ඇයි උඹල මේ ශ්‍රමණී බවට පත් උනේ කියලා බයිනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී මේ මිනිස්සුන්ගේ ඔළුවල තිබිච්ච මතවාද විසින් සත්‍යය වහලා දැම්මා. ඉතින් බුදුරජාණන් වහන්සේ කඳ අනුකම්පා හිතෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ වදාලා වාසෙට්ටේනි ඒ බ්‍රාහ්මණයන් ඔය කයි කතන්දර කියන්නේ පුරාණ ලෝකෙ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව. පුරාණ ලෝකෙ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ඒ කයි කතන්දර කියන්නේ බ්‍රාහ්මණයාමයි ශ්‍රේෂ්ඨ, අනිත් උදවිය හීනයි, බ්‍රාහ්මණයාමයි උසස්, අනිත් උදවිය පහත්, බ්‍රාහ්මණයාමයි පිරිසිදු, අනිත් උදවිය අපිරිසිදුයි. බ්‍රාහ්මණයෝ තමයි දෙවියන්ගේ පුතාල, බ්‍රාහ්මණයෝ තමයි දෙවියන්ගේ කටින් ඉපදුනේ, බ්‍රාහ්මණයෝ තමයි බ්‍රාහ්ම නිර්මාණයක්, මේක දේව මැවිල්ල කියකේ කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා. මේක වාසෙට මේ මිනිස්සු චුට්ටක්වත් මේ කල්පනාවකින් තොරව කියන මේක කියන්නේ. බ්‍රාහ්මණ සමාජයේ මේ බ්‍රාහ්මණ පුංචි ගෑනු ළමයි වැඩි විය පැමිණෙනවා. බ්‍රාහ්මණ සමාජයේම ඒ ගෑනු ළමයි විවාහ වෙනවා තරුණ වෙලා. ඒ අයම ගර්භණී වෙනවා. ඒ බ්‍රාහ්මණ කාන්තාවන් දරුවන් වදනවා. ඒ බ්‍රාහ්මණ කාන්තාවන්ම දරුවන්ට කිරිපොවපුවා කියනවා දිව මැවිල්ලේ කියලා. මේ මොකද්ද මේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. අහලා කියන මේගොල්ලෝ බ්‍රහ්මාණං චේව අබ්බාචික්ඛන්ති. බ්‍රහ්ම කියලා කොටසක් මේ ලෝකේ ඉන්නවා. ආන්ගේ බ්‍රහ්මයන්ට ගර්හා කරනවා, නිඳා කරනවා. බ්‍රාහ්මණයෝ මැව්වයි කියේ, බ්‍රහ්මියෝ මැව්වයි කියේ. ඒ දෙවියන්ට නිඳා කර කර මුසාච භාසන්ති, බොරුවක් කියේ කියනවා. දෙමවිල්ලක් උනායි කියේ, බොරුවක් කියේ කියනවා. බහුංච අපුඤ්ඤම් පසවති, ඒ නිසා බොහෝ පව් රැස් කර ගන්නවා. එහෙනම් දැන් මතක තියාගන්න, දේව මැවිල්ල ගත කතා කරන සියලු අය මේ ලෝකයේ සිටිනවා නම් යම්කිසි දෙවිවරු ඒගොල්ලන්ට ගරහා කරනවා, නිඳා කරනවා, අපහාස කරනවා, පැහැදිලිවම බොරුවක් කියාගෙන යනවා. ඒ වගේම ඒ තුලින් පව් රැස් කර ගන්නවා. පැහැදිලිවම මේ දේශනා තියෙනවා. තේච බ්‍රහ්මාණං චේව අබ්බාචක් අබ්බාචික්ඛන්ති මුසාච භාසන්ති බහුංච පුඤ්ඤං පසවන්ති. බොහෝ පෞරස් කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වාසිට මේ සමාජයේ කොටස් හතරක් පේන්න තියෙනවා දැන්. ඒ කියන්නේ සමාජය තුල තිබුණා. ඒ තමයි ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර. ක්ෂත්‍රිය කියලා කියන්නේ ඔව් පරිපාලන ක්ෂේත්‍රයේ ඉන්න පිරිස, පරම්පරාව, රාජ පරම්පරාව. බ්‍රාහ්මණ කියන්නේ පූජක පැලැන්තිය. එතකොට වෛශ්‍ය කියන්නේ ඔව් වෙළෙඳ පැලැන්තිය. ඊළඟට ශුද්‍ර කියන්නේ වහල් සමාජය. මේක ඉතින් බ්‍රාහ්මණය බොහොම මහන්සිගත්ත ඒ විදිහට පවත් ගන්න. ඔය මනුස්මෘති කියන පැරණි ග්‍රන්ථවල තියෙන සඳහන් වෙලා මේ බ්‍රාහ්මණයෝ ජප කන්නේ වයිම අහගෙන හිටියොත් ඒ ශුද්‍රෙක් යාගේ කනට ලාකඩ වක් කරන්න කියලා. බැරි වෙලාව ශුද්‍රේකුගේ කටින් බ්‍රාහ්මණයෙකුගේ වේද ග්‍රන්ථ පාඨයක් කිව්වොත් ඒක ඇහුනොත් බමණෙකුට දිව ඇදලා කපන්න කියලා තියෙනවා. එහෙම නීති තිබෙච්ච සමාජයක බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියලා ඔව් වර්ණ හතරක් තියෙනවා. මේ වයින් ක්ෂත්‍රියෙක් වුණා බුදුරජාණන් වහන්සේ වදාලා. ක්ෂත්‍රිය සමාජයේ තියෙනවා ඇතැම් ක්ෂත්‍රිය පන්සික අය සතුන් මරනවා, හොරකම් කරනවා, වැරදිකාම සේවනයේ යෙදෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, අනුන්ගේ දෙයට ආශා කර කර ඉන්නවා, තරහ සිතින් ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නවා. ක්ෂත්‍රිය සමාජයේ තුලත් ඇතැම් ක්ෂත්‍රියන් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණ සමාජයේ ඒ ජාතිය උදවිය ඉන්නවා. ඇතැම් බ්‍රාහ්මණවරු ඉන්නවා සතුන් මරනවා, හොරකම් කරනවා, වැරදිකාම සේවනයේ යෙදෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පාරුස වචන කියනවා, හිස් වචන කියනවා, අනුන්ගේ දේවල් වලට ආස කර කර හුල්ල හුල්ල ඉන්නවා, නපුරුකම් කර කර ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ වෙළඳ සමාජයේ තියෙනවා ඒ ජාතිය උදවිය. සතුන් මරනවා, හොරකම් කරනවා, වර්ධිකාම සේවනයේ දෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, ඒ වගේම අනුන්ගේ දේවල් වලට ආසා කර කර ඉන්නවා, ඊළඟට නපුරුකම් කර කර ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ වහල් සමාජයේ තියෙනවා ඒ ජාති උදවිය. සතුන් මරනවා, හොරකම් කරනවා, බොරු කියනවා, කාමයේ වර්ධව හැසිරෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, අනුන්ගේ දේවල් වලට ආසා කර කර ඉන්නවා, නපුරුකම් කර කර ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ වාසෙට්ඨ භාරද්වාජ ස්වාමීන් වහන්සේලාට කියනවා, වාසිට්ඨේනි දැන් බලන්න ඔය සමාජ තල හතරේම ඔය කියපු අය ඉන්නවා, දස අකුසල් කර්ම කරන අය. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඔය කියපු දේවල් මොනවද? ඒවා අකුසල්, ඒවා වැරදි දේවල්, ඊළඟට ඒවා අකුසල විපාක ඇති දේවල්, කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයටපත් නොකරන දේවල්, ඊළඟට ඒවා අකුසල පක්ෂී දේවල්. ඒව කර කර ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔය සමාජය තල හතරේම ඉන්නවා ක්ෂත්‍රිය වංශිකයන් අතරේ ඉන්නවා සතුන් මැරීමෙන් වැළකී සිටින අය. සොරකම් කිරීමෙන් වැළකී සිටින අය. වැරදි කාම සේවනයෙන් වැළකී සිටින අය. බොරු කීමෙන් වැළකී සිටින අය. කේලාම් කීමෙන් වැළකී සිටින අය. පරුස වචන කීමෙන් වැළකී සිටින අය. හිස් වචන කීමෙන් වැළකී සිටින අය. ඒ වගේම අභිජ්ජා අනුන් සතු දේවල් වලට ආසා කිරීමෙන් වැළකී සිටින අය, නපුරුකම් කිරීමෙන් වැළකී සිටින අය, සම්මාදිට්ඨියෙන් යුක්ත අය ඔය ක්ෂත්‍රිය සමාජයේ ඉන්නවා. බ්‍රාහ්මණ සමාජයේ තේ අය ඉන්නවා. ඒ කියන්නේ බ්‍රාහ්මණ සමාජයේ බ්‍රාහ්මණයන් අතර ඉන්නවා සොරකම් කරන්නේ නැති, සතුන් මරන්නේ නැති, සොරකම් කරන්නේ නැති, වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැති, බුරු කියන්නේ නැති, කේලාම් කියන්නේ නැති, පරුස වචන කියන්නේ නැති, හිස් වචන කියන්නේ නැති, අනුන් සතු දේවල් වලට ආශා කර කර ඉන්නේ නැති, නපුරුකම් කරන්නේ නැති සම්මාදිට්ඨියෙන් යුක්ත අය ඉන්නවා. වෛශ්‍ය සමාජයේ ඉන්නවා, වහල් සමාජයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට වාසෙට්ටේනි කුසල් වලින් සමන්විත අයත් මේ සමාජ තල හතරේම ඉන්නවා. අකුසල් වලින් සමන්විත අයත් මේ සමාජ තල හතරේම ඉන්නවා. මෙහෙම පෙනිපෙනි වහක්මනියෝ කියනවා බමුණෝ තමයි ශ්‍රේෂ්ඨ. බමුණෝ තමයි ශ්‍රේෂ්ඨ, අනිත් අය හීනයි. බමුණෝ තමයි උසස්, අනිත් අය පහත්. බමුණෝ තමයි පිරිසිදු, අනිත් අය අපිරිසිදුයි. බමුණෝ කියලා කියන්නේ මහා බ්‍රහ්මයාගේ පුතාලා. බමුණෝ කියලා කියන්නේ මහා බ්‍රහ්මයාගේ කටින් ඉපදිච්ච අය. බමුණෝ කියලා කියන්නේ මහා බ්‍රහ්මයා මවපු අය. මහා බ්‍රහ්මයාගේ දායාදී කීකී කියනවා. නමුත් ඒ සමාජය තුළ හොඳ මිනිස්සුයි නරක මිනිස්සුයි කොටස් දෙකම දකින්නට ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම. ඔය ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියන මේ කුල හතරෙන්ම කෙනෙක් ඇවිල්ලා ශ්‍රමණ බවට පත් වෙනවා, භික්ෂුවක් වෙනවා. භික්ෂුවක් වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පුරුදු කරලා, ඉන්ද්‍රිය සංවර සීලය පුරුදු කරලා, සතර සතිපට්ඨානෙ වඩලා, කය වචනේ සිත සංවර කරගෙන, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරලා, සංයෝජනයන් ප්‍රහාණය කරලා උතුම් අරහත්ත්වයට පත් වෙනවා. එතකොට ඒ ඕනෑම කුලයක ඕනෑම ජාතියක කෙනෙකුට මේ අවස්ථාවට පත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේයා තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. අන්‍යා තමයි මේ සමාජ ක්‍රම හතරෙන්ම අග්‍රස්ථානය ලබන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ආන්නේ තැන ලබාගන්නේ ධර්මයෙන්, අධර්මයෙන් නොවේ. ඒ තැන ලබාගන්නේ මොකෙන්ද? ධර්මයෙන් මිසක් අධර්මයෙන් නොවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දැන් බලන්න වාසෙත්ත කුසල් රජ්ජුරුව ගැන යුක්ත බලන්න කල්පනා කළා. කුසල් රජ්ජුරුව බුදුරජාන් ශ්‍රවණ ගෞතමයන් වහන්සේව හඳුනාගෙන තිබෙන්නේ ශාක්‍ය කුලයෙන් පැවිදි වෙච්ච අනුත්තර වූ කෙනෙක් හැටියටයි. දැන් බලන්න කියනවා ශාක්‍ය වංශිකයන් ගැන. ඒ කිවි ශාක්‍ය වංශිකයන්ගේ ජනපදය මොකද්ද? කපිලවස්තු. මතකේ ශාක්‍ය ජනපදයේ මොකද්ද ඒකට කියන්නේ? කපිලවස්තු ශාක්‍යයන්ගේ ජනපදේ. ඉතින් මේ ශාක්‍ය ජනපදයේ ඉන්න ශාක්‍යෝ කුසල් රජුරුව දැක්කහම ආසනයෙන් නැගිටිනවා, ළඟට එනවා, වඳිනවා, ගෞරව කරනවා, සම්මාන කරනවා. කාටද? කුසල් රජුරුවන්ට. කියනවා දැන් බලන්න මේ කුසල් රජුරුවන්ට මේ සියලු ශාක්‍යයන් ගෞරව කරනවා, සම්මාන කරනවා, ගරු කරනවා, සලකනවා. ඉබඳු සැලකුම් ලබන කුසල් රජුරු තථාගතයන් වහන්සේට කොච්චර සලකනවද කියලා බලන්න. ඇයි ශාක්‍ය වංශනේ කොච්චර සලකනවද බලන්න මෙන්න මෙහෙම කියන කුසල රජුරු ගෞරව කරන්නේ කුසල රජුරු වැඳගෙන මේ බුදුරජාණන් වහන්සේට ඇවිදින් කියන අවස්ථාව තියෙනවා කියන මේ සුජාතෝ සමනෝ ගෝතමෝ දුජ්ජාතෝ හමස්මි අනේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කොයිතරම් සුන්දර උපතක් ඇති කෙනෙක්ද මට නම් තියෙන්නේ මහා නරක උපතක් බලවා සමනෝ ගෞතමෝ දුබ්බලෝ හමස්මි අනේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කොයිතරම් බල සම්පන්න කෙනෙක්ද මම නම් දුර්වලයි පාසාදිකෝ සමනෝ ගෞතමෝ දුබ්බන්නෝ හමස්මි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අනේ කොයිතරම් ලස්සන කෙනෙක්ද මම නම් දුර්වර්ණ කෙනෙක් මහීසක්ඛෝ සමනෝ ගෞතමෝ අපේසක්ඛෝ හමස්මි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කොයිතරම් මහීශාක්‍ය කෙනෙක්ද මම නම් අල්පේශාක්‍ය කෙනෙක් මේ විදිහට කියන වදින්ම ඊටවසේ බුදුරජාණන් වහන්සේ ආන වාසවාසෙට මේ ඒ කුසල් රජුරෝ මේ සැලකුවේ ධර්මයට නේද ශාක්‍ය වංශය සමානයි නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ කුමකින්ද ධර්මයෙන් ධර්මයටමයි නේද මේ ගරු කරන්නේ ධර්මයටමයි නේද මේ සත්කාර සම්මාන කරන්නේ ධර්මයටමයි නේද මේ යහපත සලකන්නේ කියලා දැන් ඒ අදටත් එහෙමනේ දැන් බලමු දැන් ඔබ නිකන් ආව මේ හෝල් එකට මම ආවේ ආ නමුතු කුඩියක් අල්ලගෙන ආවා පාවඩියක් දාලා තිබුණා මේ වාඩි වෙන ආසනයේදී මේ සුදු රෙද්දක් දාලා මේ මොකේද මේ ගෞරව කරන්නේ ධර්මයටයි මේ ගෞරව දක්වන්නේ එතකොට අපි වඩමාගෙන ඉන්නකට මග දෙපසින් ඉන්න ශ්‍රද්ධාවන්තය වඳිනවා වඳින්නේ මේ මොකේද ධර්මයටයි වඳින්නේ ධර්මයටයි ගරු කරන්නේ ධර්මයටයි සත්කාර සම්මාන කරන්නේ ධර්මයටයි ප්‍රශංසා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මෙන්න මෙහෙම වාසෙත් මතක තියාගන්න කිව්වා මෙන්න හොඳ කියමනක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධම්මෝව සිට්ඨෝ ජනිතස්මින් දිත්තේචේව ධම්මේ අபிසම්පරායේච මෙලෝදී පරලෝදී ලෝක සත්‍ය අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි මෙලෝදී පරලෝදී ලෝක සත්‍ය අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි එහෙනම් අපි මතක තියාගන්න ඕන අපි ශ්‍රේෂ්ඨ වන්නේ රූපින් නොවේ අපි ශ්‍රේෂ්ඨ වන්නේ කටහඬින් නොවේ අපි ශ්‍රේෂ්ඨ වන්නේ ධනෙන් නොවේ අපි ශ්‍රේෂ්ඨ වන්නේ කීර්තියෙන් නොවේ අපි ශ්‍රේෂ්ඨ වන්නේ සැප සම්පත් වලින් නොවේ ශ්‍රේෂ්ඨ වන්නේ කුමකින්ද ධර්මයෙන් ඔබ කවදා හරි ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයෙන් අප ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයෙන් මිසක් වෙන දෙයකින් නොවේ ඒකයි බුදුරජාණන් වහන්සේ විදිහට වදාළ උන්වහන්සේ වදාලා ඉමිනාපිකෝ ඒතං වාසෙත්තා පర్యයායන වේදිතබ්බං යථා ධම්මෝච සෙත් ධම්මෝව සෙට්ඨෝ ජනිතස්මින් දිත්තේ චේව ධම්මේ අபிසම්පරායේච මෙලෝ පරලෝ දෙකේම ජනතාව අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ ධර්මයයි කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ හොඳ කරුණක් විස්තර කරනවා මේක මතක තබා ගන්න බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙකුට වාසෙත්ත සද්ධා නිමිත්තා මෙන්න මේ වචන ටික මතක තියාගන්න පාලි වචන සද්ධා නිමිත්තා නිමිත්තා කියන්නේ අචල ශ්‍රද්ධාව ශ්‍රද්ධාව තියෙනවා වෙනස් නොවන ඊළඟට මූලජාත මුල් හටගත්තු මූලජාත දල්හා දැඩිව පවතින ඒ විතරෙන් මේ ශ්‍රද්ධාව විශේෂත්වය තමයි අසංහාරියා සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි ලෝකයේ කිසි දෙවියෙකුටවත් සමණයෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් කිසියෙකුට හෝ සොලවාලිය නොහැකි ශ්‍රද්ධාව. අන්නේ ශ්‍රද්ධාව තමයි අපි ඇති කරගත යුත්තේ. අපි ඇති කරගන්න ඕනේ පුහු ශ්‍රද්ධාව නෙවෙයි. පුහු ශ්‍රද්ධාව කියන්නේ ඔව් ඒ ශ්‍රද්ධාව මූනිච්ඡාවට තියෙන ශ්‍රද්ධාව. අපි ඇති කරගන්න ඕනේ මූනිච්ඡාවට තියෙන ශ්‍රද්ධාවක් නෙවෙයි. මොකක්ද එහෙනම්? මූලජා නිවිට්ටා නොසෙල්වී පවතින මූලජාතා මුල් ඇදලා තියෙන දල්හා දැඩිව පවතින අසංහාරියා දෙවි මිනිස් බ්‍රාහ්මණ කිසි කෙනෙකුට සුලවාලිය නොහැකි ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ශ්‍රද්ධාව තුළ අග්‍ර තත්ත්වයට පත් වෙන කවුද? රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළ වාසෙට්ට රහතන් වහන්සේට නම් පුළුවන් ඔය බමුණු කියපු කතාව කියන්න. මෙන්න මේ විදිහට පුළුවන් රහතන් වහන්සේට කියන්න. කොහොමද? භගවතෝ මි පුත්තෝ, භාගවතුන් වහන්සේගේ පුතා මම. ඕරසෝ ලයෙහි උපන් පුතා මම. මුකතෝ ජාතෝ සිරිමුව මඩලින් උපන් පුතා මම. ධම්මජෝ ධර්මයෙන් නටගත්තු කෙනා මම. ධම්ම නිම්මුතෝ ධර්මයේ මැවිල්ලයි මම. ධම්ම දායාදෝ ධර්ම දායාදයයි කියලා ආන්නේ කිනාට නම් කියන්ට පුළුවනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වාසිට්ඨේනි තථාගතයන් වහන්සේට මෙන්න මේ නම් තියෙනවා. තථාගතස්සේතං වාසිට්ඨ අදිවචන. තථාගතයන්ට කියන නම් තියෙනවා. මේ බලන්න කියනනම් ධම්මකායෝ ඉතිපි. ධර්ම ශරීරය කියනවා බුදුරජාණන් වහන්සේට. බ්‍රහ්මකායෝ ඉතිපි. ශ්‍රේෂ්ඨ ශරීරය කියනවා. ධම්ම භූතෝ ඉතිපි. ධර්මෙන් නිපන් කෙනා, ධර්මෙන් ඉපදිච්ච කෙනා කියනවා. බ්‍රහ්ම භූතෝ ඉතිපි. ශ්‍රේෂ්ඨත්වයෙන් ඉපදිච්ච කෙනා කියනවා. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් නිස්මතු කළ පෙන්වන්නේ මොකක්ද? මෙලොවත් පරලොවත් ජන සමාජයේ ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. අන්න ඒක කියද්දි තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ලෝක විනාශයට පත් වෙලා ආයමත් මිනිස්යා හැටියට මේ සත්වයා පරිණාමයට පත් වෙන හැටි විස්තර කරපු එක. අපිට විශේෂයෙන්ම තියෙන්න ඕනේ මේ කරුණවලදී ශ්‍රද්ධාව. ඔබ අහලා තියෙනවද 1900 මං හිතන්නේ 30 ගණන් වල වගේ වෙන්න ඕන බටහිර පරීක්ෂකෙක්, එයා පරීක්ෂා කළ පරමාණු, එයාට පරමාණු ගැන පරීක්ෂා කළ එයා තීරණයකට ආවා. ඩෝල්ටන් කියලා පුද්ගලෙක්, එයා ඉදිරිපත් කරපු මතයට කියන ඩෝල්ටන්ගේ පරමාණුවාදය කියලා. එයා කිව්වා පරමාණුව තමයි මේ කඩලා අන්තිම කඩන්න පුළුවන් එක. පරමාණුව බිඳින්න බෑ, පරමාණු නිත්‍යයි කිව්වා. ඒක කියපු ගමන් ලංකාවේ හිටපු බෞද්ධයෝ, සියලු බෞද්ධයෝ නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එක්කෝ එක්කෙනෙක් ඔය ටික දෙනෙක් ඉන්නවා, ධර්මයට මොකක් හරි විරුද්ධව කියනකම් ලෑස්ති වෙලා ඉන්නවා. එයා ඒ පැත්ත ගන්න. ඒ පැත්ත ගත්ත පරම ඩෝල්ටන්ගේ පැත්ත. ඩෝල්ටන් සරණ ගියා ඒක පාටය. ඊට පස්සේ මොකද කිව්වේ? අන්න බලාපන් මේ ඔන්න බුදුහාමුදුරුවෝ ඔක්කොම අනිත්‍ය අනිත්‍යයි ඔය විද්‍යාඥ හොයාගෙන තියෙන නිත්‍යයි කියලා. ඒ කියන්නේ මෙයා වෙන දෙයක් සරණ යන්න දිව දික් කරගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විරුද්ධ වචනයක් කියවෙනකන් ඉන්නවා ඒ පැත්ත ගන්න. ඔබ එහෙම කෙනෙක් වෙන්න එපා. ඔබ ඊට වඩා නුවණ පාවිච්චි කරන මධ්‍යස්ථ කෙනෙක් වෙන්න ඕන. අන්තිමට මොකද වුනේ? ආයෙත් පරීක්ෂකවරු පරීක්ෂා කළා. ඒක එතන අතර වුනේ නැහැ. පරීක්ෂා කළා ආයෙ පරමාණු ඒගොල්ලෝ බින්දා. බිනලා කිව්වා මෙතන තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ඔව් නියුට්‍රෝන ප්‍රෝටෝන මේවයි ඔව් මේවයි තියෙන සමස්ත චලනයක් කියලා. එතකොට අර ඩෝල්ටනි පැත්ත ගත්තේ වහගෙන හිටියා කටයි අනිත් ඒවායි. එතකොට මේ බලන්න එතකොට ඒ කියන්නේ මොකද? ඒකේ මුකුත් කාරණයක් නැහැ බණින්න. ඒකෙන් උනේ මොකද්ද? අනිත්‍ය තවත් තහවුරු වුණා. තහවුරුනකට මෙයා හිටිය වහගෙන. ආයි මොනවා හරි අදුණුත් තියෙමු ධර්මයේට. මොනවා හරි පහර ගහන්න අදහසක්. එයා ඒ පැත්තේ ඉඳලා පහර ගහනවා. මේක තමයි ශ්‍රද්ධා රහිත කෙනාගේ ලක්ෂණේ. අපි මේ අවාසනාවන්ත තත්ත්වයට පත්‍ය යුතු නැත. ඉතින් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ දේශනේ මේ ලෝක කිසි කෙනෙකුට හොයා ගන්න බෑ. බටහිර පාරිශුද්ධ තාම මේ தත්ත්වයට එනවා තියන් හිතලවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා වාසිට දීර්ඝ කාලයක් ගියාම මේ ලෝකය විනාශ වෙනවා. එත මේ අදහිත වෙන එකක්ද? ආදහිත වෙන එකක් නෙවෙයි. දීර්ඝ කාලයක් ගියාම මේ ලෝකේ විනාශ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ සක්වලම ඉරුසඳු ග්‍රහතාරකා මේ සක්වල තමයි විනාශ වෙන්නේ. එතකොට ආවස්සර ලෝකෙන් ඉහළ ඒ ලෝක විනාශයේදී ඒ කොටසේදී ආවස්සර සත්ත්ව විනාශයේදී මොකද වෙන්නේ? මේ සත්වයන් යේබුයේන සත්තා බොහෝ සෙයින්ම මේ සත්වයෝ ආවස්සර සංවත්තනිකා හොಂತಿ ආවස්සර කිය ආලෝක බවට පත් වෙනවා. එහෙනම් මේ සියලුම සත්වයන් එතකොට අපිට තේරෙනවා මේ ලෝක විනාශ වුණා කියලා සත්වයන්ගේ සත්‍යයන් පූර්ණ අභාවයකට පත්වන්නේ නැහැ. පවතින ක්‍රමයකට සත්‍යයන් පරිවර්තනය වෙනවා. වෙලා මොකද වෙන්නේ? මනෝකාය මනෝමය මනෝමය ශරීරය තුල පීති භක්කා ප්‍රීතිය තමයි ආහාරය. සයම්පභා සුඛීය ප්‍රභාවෙන් යුක්තයි. ඒ කියන්නේ තමන්ගේ ශරීරයෙන් ආලෝකයක් විහිදෙනවා. අන්තලික්ක චර අන්තරීක්ෂයේ සරිසරන ඒ කියන්නේ අවකාශයේ සරිසරනවා. සුබඨායිනෝ කියන්නේ සුන්දර පෙනුමෙන් යුක්තයි. මෙහෙම බොහෝ කාලයක් ඉන්නවා මේ සත්වයෝ. මට මේ කිව්ව මට හිතේම ඇවිල්ලා පෙවුනා මෙන්න මෙහෙම එකක්. කට්ට කලුවලක කලාමැදිරියෝ යනවා රංචු රංචු. ආන් ඒ වගේ අපි ඉඳලා තියෙන සංසාරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කාලයක් ගියාම මේ ඒ ආලෝක බවට පත් වෙලා ඊට පස්සේ ඒකෙනා නෑ ඊට පස්සේ මේ පොළොව හැදෙනවා. ආයමත් මේ පොළොව ලෝකෙ හැදෙනවා. පොළොව නෙමෙයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපචින් ලෝක කියලා ලෝකෙ හැදෙනවා ආයමත්. ඒ කියන්නේ පෘථුවිය ආදී දේවල් සකස් වෙනකොට අර ආවස්සරව හිටපු ආලෝක ශරීරය ඇතුව වෙන තැනක හිටපු මේ සත්වයන් ඒ චුත වෙලා මේ ලෝකේට එනවා. උපපාතිකව මේ ලෝකෙට උපදින. ඉපදිලා දැන් ඉරහඳ ග්‍රහ තාරකා මුකුත් නැහැ. එහෙමනම් දවස් මාස තියෙනවද? මුකුත් නැහැ. එහෙනම් සූර්යා මීන රාශි මේෂ රාශි සංක්‍රමණය වෙනවද? නැහැ. එහෙමනම් ඒ කාලෙදි නැකත් කෙලි නැත. ඒ කාලෙදි නෑ. ওই මහා නැකත් කෙලි නෑ ඒ කාලේ. කරවලයි තනි කරබ කරවලයි මේ කරවලේ මනෝ ශරීර වලින් යුතු මේගොල්ලු මෙහෙම ඇවිද ඉන්න පොළවේ නෙමෙයි මේ ආකාශේ අවකාශය ඇවිද ඉන්නකට දැන් හිරුසඳු නෑනේ. නමුත් දැන් මේගොල්ලන්ගේ ශරීරය එළියේ පොළොවට වැටෙනවා. වැටුනහම එළිය වැටුනහම පොළොව පේනවා. පේන්නේ කොහමද? අර කිරියහට්ටියක් මිදෙව්වහම උඩ තියෙන යොදේ වගේ යොදයක් තමයි පේන්නේ. මේගොල්ලෝ තව ලඟ වුණාම සුවඳ එනවා. ඒ කියන්නේ ඊටවසි මේගොල්ල මොකද කරන්නේ එක්කෙනෙක් කල්පනා කරනවා මොන වගේ ඇද්ද මේවා කියලා පාත් වෙලා ඉනේට දිව ගානවා මේ ඇඟිල්ලෙන් මෙහෙම අරගෙන දිවේ ගානවා දිවේ ගෑවම මෙයාට මොකද වුනේ රහ වැටුණා එහෙනම් ඒක පෘථිවි රසයි බොහොම යෝදී වගේ තිබුණ රස වැටුණා මෙයාට තණ්හාවේ බැසගත්තා මෙයා ටික ටික ආයමත් තියව ඇඟිලි ගගහ මොකද කළේ දිවේ ගාගත්තා මේක බලාගෙන හිටිය අනිත් අය මොකද්ද ඔබ කරන්නේ කියලා මේ බලාපංක මේක රහයි ඊට පස්සේ මොකද කළේ අනිත් අයත් ඇඟිලි ගගහ දිවේ ගාගෙන ඊට පස්සේ බැලුවා රහට උනා ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරේ අමාරුවෙන් මෙහෙම හූරලා හූරලා අරගෙන පොඩි ගුලි අරගෙන කටේ දාගෙන ටොපි වගේ තියන් හිටියා එතන මොකද උනේ මේගොල්ලන්ට මේක ටික ටික රහ වැටුණා අපි ටොපි කන්නේ ඒ පුරුද්දට දන්නේ නැණි ඒ වගේ තමයි මේගොල්ලෝ මේක කළා තියෙන ඉස්සල්ලාම මිසත්ත්වය මේ වගේ පෘථිවි රසය ලෙවකක පෘථිවි රසය ගුලි කර කර රස විඳින්න යනකොට කාලයක් යනකොට ඒක මුල් කරගෙන මේගොල්ලන්ගේ තිබිච්ච ශාරීරික ආලෝකේ නැති වෙලා යනවා ශරීර ආලෝකේ නැති වෙලා යනකොට ඔන්න හිරු සඳු ලෝකේ ලෝකේ සූර්යා චන්ද්‍රයා දෙක ප්‍රකට වෙන්න ගන්නවා ඊට පස්සේ මොකද වෙන්නේ ඔන්න දැන් මේ සූර්යා චන්ද්‍රයාගේ ගුරුත්වයට මේ පෘථිවි ආදී අහස වෙනවනේ ඊට පස්සේ ඔන්න දවස මාස ආදී දේවල් හැදෙන්න පටන් ගන්නවා ඊට පස්සේ මොකද වෙන්නේ බොහෝ කාලයක් ගියාම දැන් මේගොල්ලෝ තාමත් අර පෘථිවි රසය ටික ටික කනවා එදිරේ මොකද වෙන්නේ මේගොල්ලන්ගේ ශරීර ටික ටික ගොරෝසු වෙනවා ගොරෝසු වෙනකොට මේ දැන් මේගොල්ලන්ගේ ආලෝකේ නැහැනේ දැන් එකිනෙකාට කරවලක ලයිට් ටිකක් වගේ එළියන්නම් තියෙන්නේ එකිනෙකා හුවා දක්ව ගන්න දෙයක් නැහැ දැන් එළියේ නැහැ දැන් ඉරේ එළිය තියෙන එකෙන් පේනවා එක එක කෙනාව සමහරවංග ලස්සනට පේනවා සමහරවංග කැතට පේනවා ලස්සනට පේනවා කියන්නේ මේ බලපන් මගේ ලස්සන උඹ විහෙටි කියලා කියනවා එතන මොකද වෙන්නේ අර මාන්නය ඇති වෙලා ඒ මාන්නකාරකම මුල් කරගෙන කටයුතු කිරීම නිසා පෘථිවි රසයේ ටික ටික ටික නැති වෙලා යනවා ඉතින් නැති වෙලා ගියාට පස්සේ මේගොල්ලෝ ශෝක කරනවා ශෝක කරනවා අනේ මේ කොච්චර රසයක් තිබ්බද කොයිතරම් රසද කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දැනුත් ඒක තමයි කියන මිනිස්සු මොනවාරි රසවද්දයක් හම්බ වුණාම ශා රස කියනවා ඒ කියන්නේ අර පුරුද්දට කියනවා එහෙනම් අපි දන්නේ නැතුව අපිට අර ඉබඳු ශරීර තීද්ධි තිබිච්ච පුරුදු පවා තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස්සු දන්නේ නැහැ කියන මේ පුරුදු ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඔය වගේ මේ කාලාන්තරයක් සංසාරේ ගත කිරීමේ පුරුදු කියන මේ තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ රස පෘථුවිය නැතු යනවා. එහෙනම් අපිට මේක එකක් පේනවා මේ సంతානයේ පිරිහීමෙන් මිනිසයාගේ පරිහානියේ මේ පෘථිවි රසේ හතුරු දහන් වෙනවා. මේක කියවද්දි මට මතක් වුණා මේ අපි පොඩි කාලේ අපිට මතකයි අපේ ගෙවල්වල හෝල්ලික්ස් හදනවා. කුස්සිය හදන එකට මේ ඉස්සරහ ස්තූපුවට සුව දෙනවා නේද එහෙනම්. දැන් මේ තියනවාද එහෙම? දැන් නිකන් මේ අලු වගේ. අලු දිය කරනවා වගේ. කොස්තම්බන්නකට ඉස්සරහට සුව දැන් තියනවාද? දැන් ඉවරයි ඒවා. දැන් රොඩු වගේ. අන්න බලන්න මේ මිනිස්යාගේ පරිහානිය මේ අවුරුදු 30-40ට මෙහෙම බලපාලන ඉස්සරහට එනකොට සම්පූර්ණම අනාගත සත්‍යයට නීරස දේවල් තමයි අනුභව කරන්න වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ රස පෘථිවිය අතුරු දහන් වෙනවා. ඊට පස්සේ නම් මේගොල්ලෝ ඉතින් බලන පොළවේ මොනවද ආය හැදෙන්නේ රස නැහෙනේ. ඕන්න හැදිනවා જાතියක්. ඒවට කියන්නේ භූමි පප්පටක බිම් පපඩම් බිම් පපඩම් කියන්නේ මොනවද හතු జాතියක් දැන් තියෙන හතු නෙමෙයි මේ කියන්නේ මේක නිකන් මේ පැණි ඇතුළට දාපු තුනි රොටියක් වගේ එකක් බුදුරජාණන් වහන්සේ වදාලා මේක නිකන් මී වදේක හැඩේ කියන්නේ මී වදේක පා මී වදේ මී පැණිවල පාට තියෙන ඇතුළේ තියෙන මී පැණි වගේ જાතිය තුනි තට්ටුවක් තියෙනවා මී පැණි වගේ පැණිස් දෙයක් හැදිලා තියෙනවා ඉතින් මේක තමයි ඊට පස්සේ අර සත්වයන් ආහාරයට ගන්න එක ගන්න ගන්න තව තව ඒගොල්ලෝ ගොරෝසු වෙලා යනවා තව තව ගොරෝසු වෙලා ගිහිල්ලා තව තව ප්‍රකට වෙන්න ගන්නවා සමහරු පැහැදිලි වෙන ලස්සනයි සමහරු කතා ඒකට මොකද වෙන්නේ ආයෙත් කියන්න ගන්නවා මොකද්ද කියන්න ගන්නවා ඔව් මේ බලපන් මගේ හැඩ උඹේ හැටි බලපන් කියලා කියනවා දැනුත් තියෙනවා නේ ආ මේක තියෙනවා ඒ කාලෙත් එතකොට මොකද උනේ මේගොල්ලන්ගේ තිබිච්ච අර අර එහෙම මේ වගේ මානසික පරිහානියට පත් වෙනකට අර භූමි පප්පටක බිම් පපඩම් අතුරු දහන් වෙලා යනවා ඊරෝසි මේගොල්ල බලන තව මොනවද කන්න තියෙන්නේ කියලා ඊට ඔන්න චූටි වැල් జాතියක් හැදිලා ලොකු වෙලා යනවා නිකන් කන්න පුළුවන් වැල් జాතියක් මොනවද ඒ බදා ලතා බයන දායන ලතා එතකොට මේ බදා ලතා කියන වැල් జాතිය මේගොල්ල කන්න පටන් ගන්නවා දැන් වගේ හපල කන්න කාමන්ත කොහොමද කියලා කියන්න තේරෙන්නේ මේක කාපු හැටි මේව තමයි කන්න පටන් ගන්න මේව කන්න කන්න මොකද වෙන්නේ මේගොල්ලන්ගේ ශරීරය තව තවත් ගොරෝසු වුණා තව තවත් ගොරෝසු වුණාම ඊරවසේ මොකද වෙන්නේ මේගොල්ල ආයමත් ඉක්ිනිකා හුවා දක්වන්න පටන් ගත්තා හෙලා දක්වන්න පටන් ගත්තා කාලයක් යනකොට ඒ බදාලතා කියන වැල් జాතිය අතුරු දහන් වෙලා ගියා ඊට පස්සේ මොකද වුනේ මේගොල්ලෝ දුක් වෙන්න පටන් ගත්තා අනේ අපිට ඒව තිබුණා ඒව නැති වුණා කියලා බුදුරජාන් වහන්සේ වදාළ දනුත් ඒක තමයි කියනවා කවුරු හරි මේ මිනිස්සු දැන් ඒ පුරුද්දට කියනවා මේ මොන හරි දුක හිතෙන දෙයක් හිතට සිද්ධ වුණොත් එහෙම කෑ ගහනලු අනේ මට තිබුණා ඒව නැති වුණා කියලා යා පරණ පුරුද්දට ඒ කියනවා ඒ කෑ ගැහිල්ල එන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් කාලග්ය දැන් මේගොල්ල බලන කාබෝන දේවල් මොනවද තියෙන්නේ කියලා බලනකොට ඇල්හාල් జాතියක් වැවෙනවා තැන් තැන් වල වැවෙනවා ඇල්හාල් ඇල්හාල් කියන්නේ මොකද ඇල් වී කියන්නේ නැතුව ඔව් ඒ කාලේ මේක වැවුනාම පොතු නෑ හාල් ඇටි තියෙන වී නෑ වී පොත්ත නෑ ඇල්හාල් జాති කියන හරි සුවඳයි හරි රසවත් ඉතින් මේ සත්වයෝ මොකද කරන්නේ මේ ඇල්හාල් තමයි අරගෙන යන්නේ උදේට යනවා උදේට ගිහිල්ලා ඇල්හාල් අරගෙන කනවා ආයේ හවසට ආයෙත් ඇල්හාල් කනවා ආයේ පහුවදා උදේට යනකොට අර ඇල්හාල් කඩාගත්තු තැන්වල ඒ විදිහටම ආයෙමත් ඇල්හාල් හැදිලා තියෙනවා මේ ඇල්හාල් කන්න කන්න මොකද වුනේ මේගොල්ලන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම මුළු ශරීරයේම අංග සම්පූර්ණ ප්‍රකට වෙන්න පටන් ගත්තා එතකොට ස්ත්‍රිය ස්ත්‍රී හැටියට පේන්න ගත්තා පුරුෂයා පුරුෂයා හැටියට පේන්න ගත්තා ඊට පස්සේ මොකද වුනේ මේ ස්ත්‍රී පුරුෂ දෙන්නා ඔවුනොන් දිහා බලාගෙන හිටියාම ඔවුනොන් කෙරෙහි මොකද වුනේ රාගයක් හටගත්තා රාගයක් හටගත්තාම මේගොල්ලෝ අසද්ධර්මයේ යෙදුණා එතකොට මොකද වුනේ මේක බලන්නට අනිසත්‍ය ඈ මේ මොකද කියලා පස් වලින් ගහන්න ගත්තා පිසුදුඹලට කියලා ගල් වලින් ගහන්න ගත්තා ගොම වලින් ගහන්න ගත්තා කියලා තියෙනවා එහෙනම් ඒ කාලේ ගවයන් ඉඳලා තියෙනවා ගොම වලින් ගහන්න ගත්තා බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ පුරුද්දටයි කියනවා ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ අලුත් මගුල් ජෝඩු වලට පස් ගහන්නේ මෙහි තුනයි නැකතට ඒක පටන් ගත්තා නම් මෙහි ගහන මොනද මල් වලින් නේද මලලින්ද පතරලින් ගහන ඉඳුල් වතුනවන භෝමාගේ මට මතකයි මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මේ ඒ අර අලුත් ජෝඩු වලට මේ එහෙම පෙන් කරන්න බෑ ආවට ගියාට ඔව් වතුර බාදුලින් ගහනවා ඊට පස්සේ අවසර තියෙනවා එතකොට පැහැදිලිව පේනවා මේ මේ මොකද්ද මේ ඉන්නේ මේ අර පරණ පුරුදු මේ ඉන්නේ අපි දන්නේවත් නැ මේ පරණ පුරුදු මේ ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේදල මේ මිනිස්සු දන්නේ නැහැ කියනවා ඒ මොකද කරන්නේ කියලා පුරාණං අග්ගඤ්ඤං අක්ඛරං අනුස්සරಂತಿ නත්තේ වස්සත්තං ආජානಂತಿ මේගොල්ලෝ දන්නේ නැහැ මේකේ තේරුම මොකද්ද කියලා අර පෙරණි දේ කියන මේ මේගොල්ලෝ මේ කරන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට එතකොට මේ අසද්ධර්මයේ කොටසකට මේ අසද්ධර්මයේ රහ වැටුණා ඒ රෝසි මොකද කළේ මේ ස්ත්‍රී පුරුෂය එකට ඉන්න පුරුදු වෙලා මේගොල්ලෝ ගම් වලට ආවේ නැහැ. ඇයි ගම් වලට එන්න බැරි? පාස් ගහනවන්නේ. ඒ රෝසි මේගොල්ලෝ කල්පනා කළා ටික එන්නේ නැතුව ඉන්නවා දැන්. ඒ රෝසි මේගොල්ලෝ මොකද කළේ? මේක හරියන්නේ නැහැ. අපි ජෝඩි ජෝඩි ඉන්න අපි ගෙවල් හදාගමු. ආන්නේ ගෙවල් පටන් ගත්ත තැන. ඒ රෝසි බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඉතින් ගියවල් හදාගන්නේ දැන් ඔන්න නිර්මාණය වෙනවා ගම් දැන් මේ ගමක් හැදෙන්නේ ගමක් හැදෙන්න නිර්මාණය වෙනවා මේ නිර්මාණය වෙනකොට මොකද වෙන්නේ අර මේ එක්කිනෙක කල්පනා කරනවා මට මේ හැමදාම ගිහිල්ලා ඔය ඇල්හාල් කපාගෙන ඉන්න බෑ මම දවස් කීපයකට සෑහෙන්න ගිහිල්ලා කපාගෙන එනවා කියලා ඇල්හාල් කපාගෙන ආවා. ඊට පස්සේ අල්ලපු ගෙදරින් කෙනාවල කිව්වා පහවදාවුද යමන් ඇල්හාල් ගේන්න මට බෑ කියලා කියන්නේ. ඇයි? මම ගිනාවයි කිව්වම දවස් කීපයකට සෑහෙන්න ඇල්හාල්. අනිත් එක්කිනා කල්පනා කළා ඒක හරි ලීසි ක්‍රමෙණි. වමත් ඒක කරනවා. කියලා ඇල්හාල් ටික කපාගෙන යත් ගෙනා. ඊළඟික කෙනාගෙන් ඇහුවා ඊළඟික කෙනා දැන් යමන් ඇල්හල් ගේන්න පහවද ඇහුවා බෑ කිව්වා අපි ගිනවයි කිව්වා මේ දවස් කීපයකට සෑහෙන්නේ අරක් කල්පනා කළා එහෙනම් මේක හරි හොඳයි නේ කියලා ඊට පස්සේ මොකද උනේ ඊට පස්සේ ඒගොල්ලෝ එතනට යනකොට අර කපපු තැන් වල අලුතෙන් පැලවෙන්නේ නැහැ ඇල්හල් කපුවට පස්සේ අලුතෙන් පැලවෙන්නේ නැහැ ඊට පස්සේ බලනකොට ඇල්හල් වල පොතු හැදෙනවා ඊට පස්සේ ඇල් වී ඔන්න ඇල්වි හටගත්තා ඊට පස්සේ පඳුරු පඳුරු තැන් තැන් වල හැදෙන්න ගත්තා ඊට පස්සේ අර විදිහට නෑ මේ සියලු සත්‍යෝ එකතු වුණා එකතු වෙලා කතා වුණා අපිට මේ අධර්මයේ පහළ වුණා අපේ ජීවිත තුල බලාපොරොත්තු දැන් මේගොල්ලෝ කතා කරන බලාපොරොත්තු දැන් අපේ ජීවිතවල අපි මනෝමය ශරීරවලින් මේ ආකාශ සරසරගෙන ආලෝක ශරීරය ඇතුව හිටියා. ඊට පස්සේ අපි මේ පොළොව ලිව ගන්න පටන් අරගෙන මේ ආලෝකේ නැතු වෙලා ගියා. ඊට පස්සේ මොකද වුනේ අපිට මේ පෘථිවි රසය අතුරුදහන් වෙලා පපඩම් జాතියක් හැදුනා. අන්තිමට ඒවා කකා ඉඳලා ඒවා නැති වෙලා ගියා. ඊට පස්සේ බදාලත ආවා. අන්තිමට බදාලතත් ගියා. ඊට පස්සේ ඇල්හාල් ආවා දැන් ඇල්හාලුත් නැහැ ඇල් වී තියෙන්නේ දැන් කලින් වගේ ඒව හැදෙන්නේත් නැහැ ඒ තැන්වල අපි දැන් ඉතින් වැඩක් කරමු කිව්වා අපි අපේ මේ ගෙවල් වලට ඕන හැටියට අපි මේ කුඹුරු බෙදමු කිව්වා වැටවල් ගහමු කිව්වා ආ මගේ කුටස මේක උඹේ කොටහාරක මේකට අරගෑල් උඹ ගනි අර යහපත් කෑල් උඹ ගනි කියලා මොකද කළේ එකතු වෙලා වැටවල් ගහන්න පටන් ගත්තා වැටවල් ගහන්න පටන් අරගත්තට පස්සේ දැන් ඉතින් වැටවල් ගහගෙන ඒ සීමාව තුළ තියෙන ඒවා විතරයි මේගොල්ලෝ පරිභෝජනයට ගන්නෙ ඊට පස්සේ මොකද වුනේ එක්කෙනෙක් හිටියා ටිකක් තෘෂ්ණාව තියෙනවා. එයා කල්පනා කළා මගේ එක තිබුණා වේ. මම අර එකකින් ගන්නවා කියලා මොකද කළේ? ඔව් හොරින් ගිහිල්ලා කපාගෙන පණිනකොටම අහු වුණා. හිටපි කියලා අල්ලගත්තා. ආලගෙන හොරකම් කළා නේද තෝ? ඔව් කිව්වා. ඇයි උඹේ තියෙන දැන් අපි දුන්නේ උඹට කොටහ? ඇයි උඹ එකකින් ගත්තේ නැත්තේ? ඊට පස්සේ කරන්න පවුවා. හා කිව්වා. ඊට පස්සේ ගියා. පහුවදාමයා කල්පනා කළා මං එනම් වෙන කුඹුරකින් හොරකම් කරනවා. කියලා යා මොකද කළේ? වෙන කුඹුරකින් ඇල්වි අරගෙන පණිනකටම අහු වුණා. හිටපිය කියලා අල්ලගත්තා. අලංග දැන් උඹට ඊයේ කිව්ව නේද මේක කරන්න එපා කියලා. උඹ අදත් මේ හොරකම් කරනවා නේද? කරන්න බෑ ඊට පස්සේ කිව්වා. හා කිව්වා. ඊට පස්සේ ගියා. ඊට පස්සේ මෙයා පහුවදා කල්පනා කළා මං එහෙනම් අද වෙන කුඹුරකින් හොරකම් කරනවා. වෙන එකකින් හොරකම් කරන්න පටන් ගත්තාම ආය අල්ලගත්තා. ආලං ඇහුවා දැන් ඔබට කිව්ව නේද මේ හොරකම් කරන්න අනුන්ගේ දේවල් නුදුන දේවල් ගන්න එපාය කියලා. කිව්වා කිව්වා. ඇයි උඹ මේක කළේ නැත්තේ කියලා දුන්නා එක. අතින් ගැහුවා. තව මිනිස්සෙ මොකද කළේ? හිටපිය කියලා ගලකින් ගැහුවා. තව මිනිස්සෙ තව සත්‍යයක් මොකද කළේ? පොල්ලකින් ගැවෝන්නේ ඇති වුණා. හොරකම ඇති වුණා. දනමුගුරු වලින් ගහගෙන ඉන්න ඇති වුණා. බොරු ඇති වුණා. මේ වගේ අකුසල ධර්ම ඇති වුණා. ඇති වුණාම ආයමත් අර ශක්තිය ඔක්කොම රැස් වුණා. රැස්ලා ඒගොල්ලෝ සාකච්ඡා කරන්න ගත්ත මෙහෙම. අපිට හරි වැඩක් උනේ. අපි තුල පව් හටගත්තා. දැන් බලන්න අපි තුල හොරකම් කිරීම ඇති වෙලා. දැන් අපි තුල එකිනෙකාට දැනගනින්න ඇති වෙලා. නිින්දා අපහාස කර ගැනීම ඇති වෙලා. දඬුමුගුරු ගැනීම ඇති වෙලා. බොරු කීම ඇති වෙලා. මේ නිසා අපි මේක පාලනය කරන්න ඕන. අපි මේ පිරිසින් එක්කෙනෙක්ව සම්මත කරගන්නමු. එයාට අවසර දෙමු අපි. වැරදි කරපු අයට දඬුවම් දෙන්න. බනින්න ඕනේ කෙනාට බනින්න. පළව හරින් පිරිසෙන් පළව හරින්න ඕනේ කෙනාව පළව හරින්න අපි යාට අවසර දෙමු. දීලා අපේ අස්වැන්නෙන් කොටසක් අපි යාට දෙමු. ඒ කටයුත්ත කරනවාට. කියලා මේ පිරිස එකතු වෙලා හොඳට රූපේ තියෙන මහත දෙහෙත කෙනෙක් හොයාගත්තා. හොයාගෙන මෙයා සාධාරණව කටයුතු කරන කෙනෙක් හොයාගෙන කිව්වා එම්බා සත්වය දැන් අපි ඔබට අපේ අස්වැන්නෙන් කොටසක් දෙනවා. ඔබ මේ අසාධාරණ කටයුතු වලට දඬුවම් කරන්න. ඔව් ගර්හ කටයුතු කටයුතු කෙනාට ගර්හන්න. එළවන්න ඕනේ කෙනාව එළවන්න තීරණ ඔබ ගන්න ඉනිෂියේ කරලා අපි ඔබට දෙනවා කියලා. මෙන්න මේ විදිහට පිරිස විසින් සම්මත කරපු නිසා මහා ජනයා මහජන සම්මතෝති කෝවාසිට මහා සම්මතෝ මහා සම්මත කියලා නම හැදුනේ මේ මහජනයා සම්මත කළා. ඊට පස්සේ මොකද වුනේ? මෙයාට දැන් බදු කියවන මිනිස්සු. අන්තිමට මොකද වුනේ? මේ කුඹුරු වතු පිටි වල හිමිකාරයා බවට පත් වුනේ අධිපතිය වුනේ මේ මහා සම්පත රජුරෝ. කිත්තානං අධිපතීති කත්තියෝ. කුඹුරු වලට අධිපති නිසා ක්ෂත්‍රිය වුණා. ඊට පස්සේ ධම්මේන පරේ රංජේතීති රාජා. ධර්මානුකූලව අන්‍යයන්ව සතුටු කරවන නිසා රජුරෝ කියලා කියනවා. මෙන්න මේ විදිහට කියනවා මේ පැරණි ලෝකය තුල සම්මත වෙලා හැදුනේ. මේක ධර්මයෙන් මිසක් අධර්මයෙන් නෙමෙයි කිවුනේ කියලා බුදුරජාණන් වහන්සේ ආයමත්තු පුටා දක්වනවා. ඒ නිසා වාසිට්ඨේනි මෙලොවත් පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළ මේ පිරිස අතර තව කුරුසක් කියන ලොකු කලකිරීමකින් මේ පිරිස ඇතිවෙච්ච පරිහානිය ගැන. කලකිරීමකින් ඉති අනේ මේ මේ ලාමක පාපී අකුසල හටගත්ත බොරුකීම හටගත්ත හොරකම හටගත්ත දඬුමුගුරු පරිහරණය හටගත්ත මේ මොකද්ද මේ උනේ කියලා කලකිරිල කල්පනා කරලා අපි මේවා අපේ හිතවලින් බැහැර කරනවා මේ පව් අපි බැහැර කරනවා කියලා මේගොල්ලෝ ගම අතහැරියා ගම අතහැරලා මොකද කළේ තනි තනියම මේ වනාන්තරවල පොඩි පොඩි කුටි හදාගත්තා කුටි හදාගෙන දැන් ජීවත් වෙන්න විදියක් නැහැ මේගොල්ලන්ට දැන් ගම ඇතේරියන්නේ කුටි හදාගත්තන වනාන්තරේ මේගොල්ලෝ භාජන අරගෙන ගමට යනවා උයපු පියපු දේවල් වලින් ඉල්ල ගන්න පින්නපාත ඊට පස්සේ මිනිස්සු බැලුවා මේගොල්ලෝ ගම ඇතේරලා මේ මොකද ඇයි කියලා උදේට අපි මේ පාපී අකුසල ධර්මයන් බැහැර කරන්නයි මේ කලේ ආන්න මේගොල්ලන්ට නමක් හැදුනා පාපකේ අකුසලේ ධම්මේ බාහින් තීටි බ්‍රහ්මණා පාපී අකුසල ධර්මයන් මේගොල්ලෝ බැහැර කරනවා කියන අර්ථයෙන් බ්‍රහ්මණා කිව්වා ඊළඟට බැලුවා මිනිස්සු කියලා මේගොල්ලෝ මොකද කරන්නේ කියලා බැලුවම පස්සේ මේගොල්ලෝ වාඩි වෙලා අත් කකුල් නමාගෙන ඇස් වහගෙන ඉන්නවා මොකද කරන්නේ භාවනා කරන බැලුවා මේගොල්ලෝ ආ ධ්‍යාන කරනවා ඊළඟට මේගොල්ලන්ට නමක් පට බැඳුනා ජහායකා ධ්‍යාන කරනවා කියන අර්ථයෙන් ජායකා. ඉතින් මේ ධ්‍යාන කරන්න වනාන්තරවලට ගිය අයට සමහරුන්ට ධ්‍යාන කරන්න පුළුවන් වුණා සමහරුන්ට කරගන්න බෑ. කරගන්න බැරියෙන් හිමීට වනාන්තරේ අත ඇර ඇර කිට්ටුවෙන් කිට්ටු කර කර කිට්ටු කර කර ආවා. වනාන්තරෙන් එළියට. ඇවිල්ලා ගම් සීමාව තුල හදාගත්තා. ගම් සීමාව තුල හදාගත්තා. පොඩි කුටි හදාගෙන මොකද කළේ මේගොල්ලෝ පොත් ලියන්න පටන් ගත්තා අහස දිහාවල තරු ගණන් කරලා නැකත් ලියන්න පටන් ගත්තා ගස් කොළන් දිහා බලලා බෙහෙත් ලියන්න පටන් ගත්තා මේ වගේ දේවල් මේගොල්ලෝ කරන්න පටන් ගත්තා ඊට පස්සේ මොකද වුනේ මේගොල්ලන් මිනිස්සු බැලුවා දැන් මේගොල්ලෝ මොකද කරන්නේ කියලා බැලුවම මේගොල්ලෝ අර වගේ භාවනා කරන්නේ නැහැ මේගොල්ලන්ට ගම වැටුණා අජ්ජායක මේගොල්ලන්ට මේගොල්ලන්ට නදානිමේ ජායන්ති නදානිමේ ජායන්තිති අජ්ජායක දැන් මේ උදවිය භාවනා කරන්නේ නැත දැන් මේ උදවිය භාවනා කරන්නේ නැත කියලා මේ අජ්ජායක ධ්‍යාන නොකරන්නෝ කියලා මිනිස්සු උපහාසයට නම් පට බැන්න සත් ඒ කාලීට වය මෙන්න මෙහෙමයි කියන මේ බ්‍රාහ්මණ සමාජය හැදුනේ. එහෙම නැතුව මේ ඔය කියන ආකාරයට මේ දෙවිය වමනේ දාලා නොවේ කියනවා. මේ ධර්මයෙන් මිසක් අධර්මයෙන් නෙමේ. ඒ නිසා මෙලෝ පරලෝ දෙකේම ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට තව කොටසක් හිටියා මේ රජකම් කරන්න යන්නේ නැහැ. ඊළඟට තපස්කම් කරන්න යන්නේ නැහැ. බ්‍රාහ්මණය වෙලා ඉන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද කළේ? ගෙවල් දොරවල් හදාගෙන කුඹුරු අතු පිටි හදාගෙන හරක බාන ඇති කරගෙන බඩු මුට්ටු විකුණගෙන මේගොල්ලෝ පටන් ගත්ත ව්‍යාපාර. වෙළෙහිල දාම් කරන්න පටන් ගත්ත නිසා නොඒක ආකාරයේ කර්මාන්ත කරන්න පටන් ගත්ත නිසා ඒගොල්ලන්ට නම වැටුණා වෛශ්‍ය කියලා. අයිතිකොට ඒගොල්ලන්ට නම වැටුණේ ධර්මයෙන් මිසක් අධර්මයෙන් නොවේ. ඊළඟට බුදුරජාණන් බලන බුදුරජාණන් වහන්සේ මෙහිම අදහසක් ඉදිරිපත් කරනකොට ඒ බ්‍රාහ්මණ සමාජයේට කසෙන් ගහනවා වගේ තියෙන්නේ ඇති. ඇයි මේගොල්ලෝ කාලයක් මුල් බැසගෙන ඒ ඔස්සේ සමාජ ආධිපත්‍ය අරගෙන රජුරුවන්ට අනුශාසනා කරන මට්ටමට ඇවිල්ලා රජුරු ලවා මේ ඒගොල්ලන්ව මාවපු දෙවියන්ව සතුටු කරන්න කියලා නොඑක් සත්තු මරමර ගින්නට දදා යාග හෝම කරගෙන හිටපු කාලේ බයිබලෙත් තියෙන මුල් කාලේ ඒ විදිහටම අර මෝසෙස්ලාම යාග කරපු හැටි සත්තුන්ට මේ දවන පූජාව කියලා හරක් මරලා ආසනයේ තියලා මේ පුලුටු ගඳ දෙවියන්ට ආග්‍රහණ කරන්න සලස්සන්නේ කියලා කියනවා එහෙම. ඉතින් ඒ විදිහට මේ කර කර හිටියේ බමුණු පෙළන්තියේ. ඉබඳු සමාජයක බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ප්‍රකාශයක් කරන එකට සමාජයේ දිබරල යන්නේ ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තව කොටසක් හැදුනා ඔය සමාජයේම හිටිය කොටසක් නිකන් නැහැට අහන්න ඇති. මුරණ්ඩු ගුරුසු ඒගොල්ලන්ට නම හැදුනා ලුද්දාචාරා කුද්දාචාරාතිකෝ වාසෙට්ටෝ වාසෙට්ටා සුද්ධා. මේ ශුද්‍ර කිව්වේ වහල් කිනාරතෙන් නොවේ. එහෙනම් ශුද්‍ර කිව්වේ මේ දාස පරම්පරාවල් වහල් පරම්පරාවල් ගන්න මේ බ්‍රාහ්මණයා යටිපතුලි මවල කියලා නෙවෙයි. නපුරු ගති බවතුන් නැති නිසා ශුද්‍ර කිව්වා. එතකොට මේ නපුරු එතකොට ඒගොල්ලෝ වෙනම කණ්ඩායමක් හැටියට ඒගොල්ලෝ හැදුනා. කුමාරිට ඔස්සේ ඒගොල්ලන්ව වැටුණා සමාජී වහල් තත්ත්වයට. බුදුරජාණන් වහන්සේට නමුත් මේගොල්ලන්ට මේ නම් පැටබැඳිලා මෙව සකස් වුණේ ධර්මයෙන් මිසක් අධර්මයෙන් නොවේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ නිසා ශ්‍රේෂ්ඨ වන්නේ මෙලොව පරලොව දෙකේදීම ධර්මයයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තව කොටසක් බිහි වුණා මේ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියන සමාජ හතර ගැනම කලකිරිච්ච අය. මේගොල්ලෝ තෝරගත්ත අලුත් ජීවිතයක්. ඒකට කියන්නේ ශ්‍රමණ. අපි ශ්‍රමණී වෙනවා කියලා ශ්‍රමණ ජීවිතයක් පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මේකේ අහනවා මේ ධර්මයේ ගැන කියන දෙක තැනක වාසිට්ඨකින් අහන වාසිට්ඨේනි. දැන් බලන්න මේ ශාසනයේ එක එක පළාත් වලින් එක එක ජාතීන්ගෙන් එක එක කුල ගෝත්‍ර වලින් ඇවිල්ලා පැවිදි වෙනවා. අදත් එහෙම නෙමෙයි පැවිදි වෙනවා. අදත් මේ සිංහල අය පැවිදි වෙනවා, දෙමළ අය පැවිදි වෙනවා, මට මොන ගැල තියෙනවා මුස්ලිම් අය ඉන්නවා පැවිදි වෙන. ඊළඟට ඉන්දියාවෙන් පැවිදි වෙනවා. ඊළඟට ඇමරිකාවේ අය පැවිදි වෙනවා, එංගලන්තයේ අය පැවිදි වෙනවා, රුසියාවේ අය පැවිදි වෙනවා, ජපන් අය පැවිදි වෙනවා, ජර්මන් අය පැවිදි වෙනවා, අප්‍රිකන් කාර්යය පැවිදි වෙනවා. මේ ඔක්කොම පැවිදි වෙනවා. මේ පැවිදි වුණාට පස්සේ ඒගොල්ලන්ගේ අර පැවිදි වෙන්න ඉස්සලා තිබිච්ච එක නැතු යනවා. ඊරෝසි අහනකට කේතුම් මේ කවුද ඔබ කියලා අහනකට එයා පිළිතුරු දෙන්නේ අපි ශාකි පුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා. ඒතර අර ගති ඔක්කොම ඉවරයි. බුදුරජාණන් වහන්සේ දැල මේ ඔක්කොම සිද්ධවන්නේ ධර්මයෙන්මයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආන්නේමයි කියන ශ්‍රමණ සමාජය ඇති වුණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් බලන්න ක්ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියන මේ වර්ණ හතරේ කවුරු වේවා කයින් දුසිරිත් කරලා, වචනින් දුසිරිත් කරලා, මනසින් දුසිරිත් කරලා මිත්‍යා දෘෂ්ටික වෙලා මිත්‍යා දෘෂ්ටික කටයුතු වල යෙදිලා වාසය කළොත් යා මරණින් මත්ති දුගති යනවා, නිරේ උපදිනවා. එහෙනම් ඒකට කුලය බලපාන්නේ නැහැ. ජාතිය බලපාන්නේ නැහැ. මරණින් මත්තිය දුගතියට යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා ක්ෂත්‍රියෙක් වේවා, බ්‍රාහ්මණෙක් වේවා, වෛශ්‍යෙක් වේවා, ශුද්‍රෙක් වේවා, කයින් සුචරිතේ යෙදිලා වචනෙන් සුචරිතේ යෙදිලා මනසින් සුචරිතේ යෙදිලා සමාධිත්වයෙන් යුක්ත වාසය කළොත් ඒ කෙනා මරණින් මත්තේ සුගතියේ උපදිනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා ක්ෂත්‍රියෙක් වේවා, බ්‍රාහ්මණෙක් වේවා, වෛශ්‍යෙක් වේවා, ශුද්‍රෙක් වේවා, කවරෙක් වූ වේවා සමහර ඉන්නවා කයින් සුචරිතයක් කරනවා, දුෂ්චරිතයක් කරනවා, වචනින් සුචරිතයක් කරනවා, දුෂ්චරිතයක් කරනවා, මනසින් සුචරිතයක් කරනවා, දුෂ්චරිතයක් කරනවා, කලකට සම්මාදිට්ඨියෙන් ඉන්නවා පින්පව් පිළි අරගෙන කලකට පින්පව් මොකවත් නැත කියාගෙන ඉන්නවා. මේ වගේ ඉන්නව සමහරු කලවම් කරගෙන මේක අන්නේ අය මරණින් පස්සේ සපදුක් මිශ්‍ර වෙච්ච ලෝකවල උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ ක්ෂත්‍රියෙක් වේවා, බ්‍රාහ්මණෙක් වේවා, වෛශ්‍යෙක් වේවා, ශුද්‍රෙක් වේවා, ඕනෑම කෙනෙක් කයින් සංවර වෙනවා නම් වචනයෙන් සංවර වෙනවා නම් මනසින් සංවර වෙනවා නම් බෝධිපාක්ෂික ධර්ම හත දිනු කර ගන්නවා නම් මොනවද බෝධිපාක්ෂික ධර්ම හත? එක සතර සතිපට්ඨාන, දෙක සතර සම්මප්පාදාන වීරිය, තුන සතර ඍද්ධිපාද, හතර පංච ඉන්ද්‍රියය, පහ පංච බල, හය සප්ත බොජ්ජංග, හත ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන මේ බොජ්ජංග ධර්ම කොටස් හත දිනු කරනවා නම් කවුරු වේවා ඒකන සියලු දුක් නැති කරලා පිරිනිවන් පානවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊරවසි බුදුරජාණන් වහන්සේ එතන මේකින් අපිට පැහැදිලිව පේනවා වැදගත් වෙන්නේ මොකද්ද? ධර්මයමයි ශ්‍රේෂ්ඨ වන. ඒ ධර්මයේ තුලට පැමිණීමෙන්ම අයියා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ නිසා කියන මේ සනං කුමාර බ්‍රහ්මරාජයා මේ බලන්න වාසිට බාරද්දාජ ස්වාමීන් වහන්සේලාට කියනවා දැන් බලන්න වාසිට මේ සනං කුමාර බ්‍රහ්මයා මෙන්න මෙහෙම ප්‍රකාශ කරලා තියෙනවා. කත්තියෝ සෙට්ඨෝ ජනේ තස්මින් යේ ගොත්තපටිසාරිනෝ. යම් කිසි කෙනෙකුගේ ගෝත්‍ර පිළිවෙල හොයාගෙන ගියොත් ජනයා අතර ශ්‍රේෂ්ඨ කෙනා හැටියට මුණගැහෙන්නේ ක්ෂත්‍රිය වංශිකයෙක්. විජ්ජාචරණ සම්පන්නෝ සුසෙට්ඨෝ දේව මානුෂේ. දෙවි මිනිසුන් අතර විජ්ජාචරණ සම්පන්න වූ යමෙක් ඇද්ද ඔහු තමයි ශ්‍රේෂ්ඨ වන්නේ. කවුද විජ්ජාචරණ සම්පන්න වූ කෙනා? රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා වාසිට ඔය සනං කුමාර බ්‍රහ්මයා ඔය කියපු කතාව සුගීතා හොඳට කියපු එකක්, නෝ දුග්ගීතා මේ වැරදි විදිහට කියපු එකක් නෙවෙයි. සුභාසිතා යහපත් කීමනක්, නෝ දුබ්බාසිතා යහපත් කීමනක් නෙවෙයි. අර්ථ සංගීතා අර්ථවත් කතාවක් ඒක, නෝ අනර්ථ සංගීතා මේක අනර්ථවත් එකක් නෙවෙයි. අනුමතා මයා මා විසින් මේක අනුමත කළා. අහම්පි අහම්පි වාසිට්ඨෝ වාසිට්ඨා එවං වදාමි. වාසිට්ඨ ඒ නිසා මමත් ඒ කරුණ ওই විදිහටම කියනවා. කත්තියෝ සෙට්ඨෝ ජනේ තස්මින් යේ ගොත්තපටිසාරිනෝ. මේ ගෝත්‍ර පිළිවෙල හොයනවා නම් කෙනෙකුගේ මේ ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ක්ෂත්‍රිය වංශිකයා කියලා හොයාගන්න හම්බ වෙනවා. නමුත් දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙන කෙනා හෙව්වොත් එයා කවුද? විජ්ජාචරණ සම්පන්න වූ රාතන් වහන්සේ කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මේකෙදි අපිට මේක කරුණු දෙකක් මතක තබා ගන්න තිබෙනවා. එකක් තමයි මෙලව පරලෝ දෙකේදීම ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මය. ඒක තමයි උන්වහන්සේ අමතිස්සම උපුටා දක්වන්නේ මේකේ. අනිත් එක තමයි මේ සංසාරගත සත්‍ය ලෝක විනාශයෙන් පස්සේ ආයමත් සකස් වෙලා යන ආකාරය. මේක මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් ගත්තොත්ේම මේ ඒක ඉතින් උන්වහන්සේට විශේෂ ඥානවලින් තමයි උන්වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළේ. දැන් අපි ගත්තොත්ේම මේ කාලේ ඔය ටෙලස්කෝප් ඒවා මේවා ලොකු ලොකු දේවල් හදලා තමයි මේ විශාල ඒවා හදලා මේ තමයි මේ ග්‍රහවලු දිහා බලලා තාරකා විද්‍යාව කියලා විෂයක් හදලා තමයි මේ ලෝකේ මෙන්න මෙහෙම තියෙනවා, මෙහෙම තරු තියෙනවා, මෙහෙම තව හිරු සඳු තියෙනවා, තව ග්‍රහ තාරකා තියෙනවා, තව මන්දාකිණි තියෙනවා, තව සක්‍රවල තියෙනවා කියලා මේ බටහිර පරීක්ෂකවරු කියන්න පටන් ගත්තේ. මේ කිසිම දෙයක් නැති ඒ කාලේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ භාවනා කරන ලැබූ දැනුමින්ම මේ ලෝකයේ ගැන කොයිතරම් දේවල් ප්‍රකාශ කරලා තියෙනවද? උන්වහන්සේ පැහැදිලිවම හිරිසඳු, ග්‍රහ තාරකා, දිනවකවානු මේ ඔක්කොම හැදින හැටි කියනවද? ඉතින් එහෙනම් අපිට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේගේ ඥානෙ කොයිතරම් පළල් එකක්ද කියලා. අනිත් උන්වහන්සේ එහෙම ප්‍රකාශ කළා මිනිස්සුන්ව විශ්මයට පත් කරවන්න කල්පනා කරන්නේ. උන්වහන්සේ යතරේ ප්‍රකාශ කරන ඒක එහෙම තමයි. නමුත් එතන කොතන ශ්‍රේෂ්ඨවන්නේ ධර්මයයි. එහෙනම් අපිත් මතක තියාගන්න ඕනේ ඒක. අපේ ජීවිතේ ශ්‍රේෂ්ඨවන්නේ යම් දවසකද ඒ ධර්මයේ තුල මිසක් වෙන කිසි දෙයක් තුල අපිට ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්න ලැබෙන්නේ නැත. ඒ නිසා අපි ගත්තොත් මේ ජීවිතයේදී යම් තාක් අපේ ජීවිත ගොඩනගාගෙන අකුසලයන්ගෙන් අත් මිදිලා කුසල ධර්මයන් පිළිතොල යම් කිසි දෙයක් පිළිතක් පිළිසරණක් ලබාගෙන තිබෙනවා නම් ඒ ඔක්කොම ලබාගෙන තිබෙන්නේ මොකෙන්ද? ඒවා ලබාගෙන තිබෙන්නේ ධර්මයෙන්. ඊළඟට නෝනෙක්ගෙන් යහපත් චත්පුරුෂ පින්වතුන්ගෙන් යම් ප්‍රශංසාවක් ලබනවා නම් ඒක ලබන්නේ මොකකින්ද? ධර්මයෙන්මයි. ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට අපටත් මේ ඒවා ඔක්කොම හිතින් හරිගස්සගෙන යහපත් විදියට කල්පනා කරලා තෝර බේරගැනීමේ හැකියාව ලැබෙන්නේ මොකින්ද? ධර්මයෙන්මයි. එහෙනම් අපිට පේනවා අපි සියලු දේට වඩා මුල් තැන දීලා ලබා ගන්න ඕන ධර්මයයි. ධර්මයේ තුල තමයි අපිට මේ සෑම දෙයක්ම දියුණු කර ගන්නට පුළුවන් වන්නේ. ධර්මය අපි හරියට දියුණු කරගත්තොත් මෙලෝ ජීවිතී සාර්ථක වෙනවා. ධර්මය හරියට ජීවුන කරගත්තොත් මෙලෝ ජීවිතී විතරක් නොවේ පරලෝ ජීවිතීත් අපට සාර්ථක කරගන්නට ඕනෑතරම් පුළුවන්කම තියෙනවා. ඒ නිසා ධර්මයේමයි ශ්‍රේෂ්ඨ වන්නේ. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය අපි හොඳට තේරුම් අරගෙන එතකොට ධර්මය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ අපිට මේ ලෝකයේ පෙන්වා දීපු මේ යහපත් මාර්ගය. මේක තමයි ධර්මය. දැන් අපි දැන් මේ වෙනකොට කිසිම විශේෂ අමුතු සංස්කරණයක් ගන්නෙ නැතුව සම්පූර්ණයෙන්ම අග්ගඤ්ඤ සූත්‍රය ඉගෙන ගත්තා. දැන් බලන්න මේක අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මේ පිටසක්වලින් ජීවීන් වෙලා පදිංචි වෙච්ච කතාවක් කියනවද මේකේ? නෑ, මේක කියන්නේ කොහොමද? මේ ලෝකෙ විනාශ වෙනවා. විනාශ වෙනකොට මේ ලෝකෙ ඉන්න සත්වයෝ ආලෝක ශරීර බවට අතපත් වෙනවා. ඊළඟට කාලයක් ගිය මේ ලෝකෙ ආයේ හැදෙනවා. හැදුනම ඒ හිටපු දැඟුලෙන් චුත වෙලා ආයෙත් ඇවිල්ලා මෙහෙම වෙනවා මිසක් ලෝක සම්භවයක් ගැන බුදුරජාන් වහන්සේගේ දේශනාවල නැහැ. මේ සත්‍යාදී අමුතු හට ගැනීමක් ගැන නැහැ බුදුරජාන් වහන්සේ වදාළේ කොහොමද? අවිජ්ජා නිවරණානම් භික්ඛවේ සත්තානම් තණ්හා සංයෝජනනම් පුබ්බා කෝටි නොපඤ්ඤායති. මේ තණ්හාවෙන් බෙදුණු අවිද්‍යාවන් ඇසුරේ මේ සත්‍යාදී ආරම්භක කෙලවරක් දකින්ට බෑ. ඉතින් ඒ නිසා නමුත් මේක පටලව ගන්නවා සමහරු. ද අපිට මතකයි අපිත් ඒ සාමාන්‍යයෙන් උසස් පෙළ වගේ කරගෙන කියන කරන කාලේ අපි ඉගෙන ගත්තේ මේ ලෝක නිර්මාණය ගැන බෞද්ධ මතය කියලා. බලමු මේ එකක් නෙමෙයි මේක උගන්වන්නේ. මේක උගන්වන්නේ මොකද්ද? මෙලෝ පරල දෙකේම ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මය කියන කාරණාව. ඒක අපිට අහන්න හම්බුන්නේ. අන්න ඒක උඩ දැන් හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මූලික